සැදැහැවත් වාසනාවන්ත පින්නතුනි, අද අප පැහැදිලි කරන්නට බලාපොරොත්තු වන්නේ ප්‍රඥාවෙහි සහ සමාධියෙහි ආනිසංස සඳහන් වන ධම්මපදයෙහි සහස්ස වර්ගයේන 12 වෙනි ගාථා ධර්මය. යෝචේ වස්ස සතං ජීවේ දුප්පඤ්ඤෝ අසමාහිතෝ ඒකාහං ජීවිතං සේයෝ පඤ්ඤවන්තස්ස ජහයිනෝ. යම්කිසි කෙනෙක් දුෂ්ප්‍රඥව නැත්තං බුද්ධියක් නැතුව අසමාහිතෝ සිතෙහි සමාධිමත් බවක් නැතුව වසර 100ක් ජීවත් වීමට වඩා යම්කිසි කෙනෙක් ප්‍රඥාවන්තව ධ්‍යාන වඩමින් චිත්ත සමාධියෙන් යුක්තව ජීවත් වන එක දවස උතුම් කියන කාරණේයි මේ ගාථාවෙන් ප්‍රකාශ කරන්නේ. භාගතුන් වහන්සේ නිතර සිය ශ්‍රාවකයන්ට දේශනා කළේ සමත විදර්ශනා වඩන කියන එක. අත්ථේ භික්ඛවේ ධම්මා අභිඤ්ඤා භාවේ තබ්බා කියලා සඳහන් කරනවා. යම් කිසි නොනැති තැනැත්තේ කිසින් සිය බුද්ධියෙන් සිදු කළ යුතු ඉහළම කාරණේ විදිහට සලකන්නේ සමතය සහ විපස්සනාව වැඩීම. අන්නේ චිත්ත සමාධිය ලබාගෙන ප්‍රඥාවෙන් ලෝකයේ දෙස වාසය කරමින් ගත කරන එක ජීවිතයේ උතුම් එහෙම නැතුව ගත කරන අවුරුදු 100ට වඩා කියන එක මෙහිින් පැහැදිලි කරනවා. භාගතුන් වහන්සේ දේශනා කරනවා පඤ්ඤා නරාණං රතනං, මනුෂ්‍යයාට තියෙන ලොකුම මැණික රත්නය තමයි ප්‍රඥාව කියලා. අපදහන සෝබිනී පඤ්ඤා, ප්‍රඥාව චරිතයෙන් සෝබමාන වෙනවා කියලා. නත්තේ පඤ්ඤා සමා ආභා කියලා සඳහන් කරනවා, ප්‍රඥාව හා සමාන ආලෝකයක් නැහැ කියලා. පඤ්ඤා ධනං කියලා ප්‍රඥාව ධනයක් විදිහට සඳහන් කරනවා. එහි මේ තරම් බුදුදහම තුළ ප්‍රඥාවේ අගය වර්ණනා කරන්නේ බුදුරජාණන් වහන්සේ ඊටාම පැහැදිලිව දේශනා කරනවා. කිසියම් දුකක් එනවා නම් ඒ දුක එන්නේ දුෂ්ප්‍රඥ කෙනාට, අඥාන කෙනා වෙතයි දුක එන්නේ. ප්‍රඥාවන්ත නුවණැති කෙනා වෙත මානසික දුකක් ඔහු කෙරෙහි පැමිණෙන්නේ නැහැ කියන එක බුදුරජාණන් වහන්සේ ඊටාම පැහැදිලිව දේශනා කරනවා. මෙහිදී අප ප්‍රඥාව කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්නට ඕන. මහජාතාරේ සූත්‍රයේ ප්‍රඥාව නැත්තං සම්මා දිට්ඨිය කොටස් දෙකක් දේශනා කරනවා. එකක් තමයි සාසවා පුඤ්ඤ භාගියා උපදිවේ පක්ඛා කියපු විදිහට ශාස්ත්‍රව පිනට බර වූ උපදි සම්පත් ගෙන දෙන සම්මා දිට්ඨිය ප්‍රඥාවක් තියෙනවා. ඒ තමයි අපේ හිත මුල් වෙලා යමක් කරනවා නම් අන්නේ හිතේ තියෙන පිරිසුදු අපිරිසුදු භාවයට අනුරූපව අපට සැප හෝ දුක් විපාක ලැබෙනවා කියන කාරණය. හිත පිරිසිදුව තියෙනකොට අප කරන කායික වාචික මානසික ක්‍රියාවලින් ජීවිතයට සතුට සැනසීම ලැබෙනවා. හිත පිරිසිදු යමක් කරනවා නම් එයින් සිදුවන ක්‍රියාවෙන් ජනිත වන විපාකය තමන්ට දුක් සහගත වෙනවා. මෙන්න මේක තමයි අපට ප්‍රඥාවෙන් ලැබෙන මූලික අවබෝධය. දෙවෙනි කාරණය තමයි අරියා අනාසවා ලෝකෝත්තර මග්ගංගා කියන එක. ආර්ය වූ අනාස්ර වූ ලෝකෝත්තර වූ මාර්ගයට අංගයක් කොට සලකන සම්මා දිට්ඨියක් ප්‍රඥාවක් තියෙනවා. ඒ මොකද්ද? ඒ තමයි අප ඇහැට රූපයක් පතිත වෙන අවස්ථාවේදී එහි වර්ණ රූපය අපි ග්‍රහණය කරගන්නවා. එහෙත් අප ඒක තේරුම් ගන්නේ ඇසත් රූපයත් චක්කු විඥානියත් චක්කු සම්පස්සයත් නිරුද්ධ වෙච්ච තැනක, ඉතුරු නැතුවම නැති වෙලා ගිහපු තැනක අපය තේරුම් ගන්නේ මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝවිඥානං කියන අවස්ථාව. අන්නේ මනෝවිඥාන අවස්ථාවේදී අපි යමක් තේරුම් ගන්නකොට ඊට පාදක වෙච්ච අර මුල් කර්ම දායාදයක් විදිහට තියෙන රූපයත්, ඒ වගේම විපාක හැටියට සලකන චෛතසික චිත්ත සියල්ලක්මත් ඉතුරු නැතුවම නැති වෙලා නිරුද්ධ වෙලා ගිහපු තැනකයි මනෝවිඥාණයෙන් අප ලෝකයේ තේරුම් ගන්නේ. මෙන්න මේ යථාර්ථය තේරුම් ගැනීම ප්‍රඥා විදියට සලකනවා. මෙන්න මේ ප්‍රඥාව යම්කිසි කෙනෙකුට නොතිබ්බොත් ඔහු ඇහැට දකින රූපය ඒ මොහොතේම තියෙන රූපයක් විදියට දැක්කොතින් ඔහුගේ හිත රූපය තුළ බැසගෙන අන්න ඒ තුළින් ජරා මරණ ස්පර්ශ කරන්න සිද්ධ වෙනවා. ඇයි ඒකට හේතුව? අප ඉදිරිපස දිස් වෙන රූපය මේ මොහොතේ ඇති දෙයක් විදියට අපි දකින්නේ අවිද්‍යාවෙන්. අන්න ඒක දැකීම සමගම ඊට අනුරූප විදියට සංඛාර විඥාන නාම රූප සලායතන ආදී අවිජ්ජා පාදකව මේ සංසාර චක්‍රය තුල අප ගමන් කරනවා. ඊට අනුරූප විදියට භව ජාති ජරා මරණ ආදී මේ සකල විද දුක් සමුදය අපි විඳිනට ඕන. ඒ වුණත් අපි යම්කිසි කල්යාණ මිත්‍රයෙක් වෙතින් මේ යථාර්ථය අසහා දැනගත්තොත් අන්නේ අසහා දැනගන්න පමණට අපි දන්නවා ඇසින් රූපයක් තේරුම් ගන්න අවස්ථාව, කනෙන් ශබ්දයක්, නාසයෙන් ගඳ සුවඳක්, දිවෙන් රසයක්, කයට පහසක් තේරුම් ගන්න අවස්ථාවේදී රූපස්කන්ධයේ ඉතුරු නැතුවම නිරුද්ධ වෙච්ච තැනක මේ මනෝවිඥාණයෙන් තේරුම් ගන්න අවස්ථාව කියලා දැක්කොතින් අපේ හිත රූපය තුල අවිද්‍යාවෙන් බැසගන්නේ නැහැ. ඒ වගේම ඒ මොහොතේ හටගන්න විඥානෙත් අනිත්‍යතාවය දැක්කොතින් අපේ නාම රූප දෙකෙම නිදහස් වෙනවා. අන්නේ ප්‍රතිඵල විදියට අවිඥායත්වේව අශේෂ විරාග නිරෝධහ සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධහ විඥාන නිරෝධෝ ආදී වශයෙන් මෙන්න මේ පටිසම්පාද චක්‍රෙන් නිදහස් වීමෙන් පටිසෝතගාමි ලක්ෂණ යුක්ත මේ සංසාර චක්‍රය අපි උඩුගම් බලා ගමන් කරනවා, දුකෙන් නිදහස් වීම කරා ගමන් කරනවා. මෙන්න මෙවැනි දර්ශනයක් අප තුළ තියෙනවා නම් කිසි විටක බාහිර ලෝකෙන් අපට දුකක් එන්නේ නැහැ. අප දන්නව රූපේ ඉතුරු නැතුවම නැති වෙලා ගිහිපු නිරුද්ධ වෙච්ච තැනක මා මේ මනෝවිඥාණයෙන් තේරුම් ගන්න අවස්ථාව කියලා දැක්වතින් අප බාහිර ලෝකයේ තුල දුකටපත් වෙන්නේ නැහැ. මෙන්න මේක ඒකාතකින් සුතමේ පඤ්ඤා විදියට කල්යාණ මිත්‍රාශ්‍රයෙන් මේක අසා දැනගැනීමෙන් අප සුතමේ පඤ්ඤාව දිනු කරනවා. ඒක තමයි ප්‍රඥාවේ මුල් අවස්ථාව. අන්නේ සුතමේ ඥාණයෙන් අසා දැනගන්නා වූ කාරණය චින්තාමය පඤ්ඤා විදියට නැවත නැවතත් අපේ දෛනික ජීවිතයේ කටයුතු කිරීමේදී මේ යථාර්ථය සිහිපත් කරන්ට ඕන. සම්මා සතියේ පිහිටලා ආරියසණගික මාර්ගයේ අංග සම්පූර්ණ කිරීම වශයෙන් නිරතුරුව මෙන්න මේ සිහිය භාවිත කරන්නට ඕන. ඇසෙන් රූපයක් දකිනකොට, කනෙන් ශබ්දයක් අහනකොට මේ ආදී වශයෙන් පංචායතනයන්ගෙන් ගන්නා වූ අරමුණු පහ ගැන අප නිතර අවධානයෙන් සිටීමෙන් මෙන්න මේ යථාර්ථය නැවත නැවත සිහිපත් කරන්නට ඕන. ඒකට කියනවා චින්තාමය පඤ්ඤා කියලා. මෙලෙස චින්තාමය පඤ්ඤාවෙන් අතරේදී අප දක්ෂ වෙන්නට ඕන සමාධිය වඩමින් කිසියම් කුසල අරමුණක බුද්ධ අනුස්සති, ධම්මානුස්සති ආදී අනුස්සති භාවනාවක්, එහෙම නැත්නම් පඨවි කසින, ආපෝ කසින ආදී කසිනයක් පාදක කරගෙන, නැත්නම් උද්දමාතක, විනීලක ආදී දස අසුභයක් මෙනෙහි කරලා, නැත්නම් මෛත්‍රී භාවනාව ආදී බ්‍රහ්ම විහරණයක් භාවිත කරමින්, එහෙමත් නැත්නම් ආහාරයේ පටිකූල සංඥාව, ධාතු මනසිකාරය, සතර ආරූප ආදී මෙන්න මේ කිසියම් සමාධි නිමිත්තක් පාදක කරගෙන හිත සමාධිමත් කරමින් අන්නේ සමාධිමත් වෙච්ච සිතින් ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඥාන අනිත්‍ය ආදී වශයෙන් භාවනාමය වශයෙන් විපස්සනා භාවනා වශයෙන් තවදුරටත් අප මේ ප්‍රඥාව දිනු කරන්නට ඕන. ඒකට අපි කියනවා භාවනාමය පඤ්ඤා කියලා. ඒ අතර සතර සෝතාපට්ටි අංග විදියට දක්වන කල්‍යාණ මිත්‍රාශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාර්ය, ධර්මානුධර්ම ප්‍රතිපදාව කියන මේ කාරණා හතරත් අපට ප්‍රඥාව දිනු කරන්නට උපකාරවත් වෙනවා. මෙන්න මේ විදියට එක පැත්තකින් චිත්ත සමතය වඩමින් සමාධි අංග දිනු කරගනිමින් අනිත් පැත්තෙන් ඒ සමාධිමත් වෙච්ච සිතින් ලෝක යථාර්ථය වන අනිත්‍ය දුක් අනාත්ම බලමින් අපට එක දවසක් වාසය කරන්න පුළුවන් නම් ඒ කියන්නේ අප අවුරුදු 100ක් ජීවත් වුණා වගේ. ඒ නිසා මේ සම්මා සම්බුද්ධ ශාසනයක් ලද අවස්ථාවේදී අපේ ජීවිතයට ලබා දෙන ඉහළම වටිනාකම තමයි සීලක පිළිටලා මේ සමාධි ප්‍රඥා දිනු කිරීම. අනෙවෙනි ජීවිතයේ උතුම් ජීවිතයක් විදියට භාගතුන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා මේ ප්‍රඥාවන්ත ජීවිතයට පැමිණීමට අප උත්සාහයෙන් කටයුතු කරමු. ඒ සඳහා මේ ධර්ම දේශනයත් ඔබ අප හැම දිනාටම ආශිර්වාදයක් පිණිස හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම තුනුරුවන් සරණයි.